แก่กูรู้มอล හරිම බඩගිනි. අද මොනවද දන්නේ කෑමට තියෙන්නේ? අද තියෙනවා පරිප්පුයි, මැල්ලුනුයි, මාළුයි, මෑකරලුයි. අනේ, මට නම් බෑ මැල්ලුම් කන්න. ඇයි ඔයාට මැල්ලුම් කන්න බැරි? මම ආස නැහැ මැල්ලුම් වලට. ඒ නිසා මට නම් මැල්ලුම් එපා. මල්ලි, අපි සමබල ආහාර වේලක් ගන්න ඕනේ. එතකොටයි අපි නිරෝගී පුද්ගලයින් වෙන්නේ. දුවන්න, පනින්න, ඉගෙන ගන්න මේ හැම දෙයකටම අපිට ශක්තිය ඕනේ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම සමබල ආහාර වේලක් ගන්න ඕනේ. සමබල ආහාර වේලකට පලා වර්ගයක් ඇතුළත් වෙන්නම ඕනේ. ඒ නිසා මල්ලි, මැල්ලුම් කන්න බෑ කියන්න එපා. මුකුණු වැන්න, ගොටුකොළ, කතරමුරුංග, කංකු මේ වගේ ගොඩක් පලා වර්ග තියෙනවා අපි අවට පරිසරයේ. අපිට පලා වර්ග හොයාගන්න අපහසුකුත් නෑ. පලා වර්ග වලට වැඩි වියදමකුත් යන්නේ නෑනේ. ශරීරයටත් හොඳයි. ඒ නිසා අපි මැල්ලුම් ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕනේ. ටිබෙට් ජාතිකස් මහින්දහාමුදුරුවන්ගේ කාව්‍ය නිර්මාණයකින් කියවෙනවා මුගුණු වැන්න කියන පලා වර්ග ගැන. ඔන්න මං කියනවා, අහගෙන ඉන්නකෝ. ආයු එන්න ලෙඩ නොවන්න, කතොත් මෙන්න මුගුණු වෙන්න, ඇඟේ පෙනුම දියුණු වේවි, ඉසේරි දුම දුරු කෙරේවි, ඇඟේ කදිම උප වැඩේවි, ඉබේ නියම සැප ලැබේවි. මොකක්ද ඔයා ළඟ තියෙන පොත? ළමා නවකතාවක්, අඹ යාළුවෝ. ඔය පොත ලියලා තියෙන්නේ ටීබී ලංගරත්න මහත්මයාද? ඔව්, මේ පොත රචනා කරලා තියෙන්නේ ටීබී ලංගරත්න මහත්මයා තමයි. ලංකාව විතරක් නෙවෙයි, විදේශ රටවලත් ගත් කතුවරු ගැන විස්තර තියෙන පොතක් මං ගාව තියෙනවා. අනේ, මටත් දෙන්නකෝ කියවන්න. ගන්න. නෑ නෑ, මට පස්සේ දෙන්න ඔය පොත. ඔය පොතේ තියෙනවා නම් කියන්නකෝ අඹයහලුව ළමා නවකතාව ලියපු ටීබී ඉලංගරත්න මහත්මයා ගැන විස්තර ටික. ඉන්න මං කියන්නම්. මං ඊයේත් මේ පොත කියෙව්වා, ඒ හින්දා මට පිටුවත් මතකයි. ඉන්නකෝ, මං ඉක්මනට පෙරල ගන්න. මේ තියෙන්නේ 1913 දී මහනුවර හතරලියද්ද කියන ගමේ ටීබී ඉලංගරත්න මහත්මයා උපත ලැබුවා. පළමුව ගමේ පාසලෙන් අධ්‍යාපන හදාරපු ඉලංගරත්න මහත්මයා පසු කාලීනව මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. අධ්‍යාපනයේ හමාරවීමෙන් පස්සේ ඔහු වෘත්තීය ජීවිතයේ ඇරඹුවේ සාමාන්‍ය ලිපිකරුවෙක් විදිහට. ඊට පස්සේ ලේඛකයෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය නිෂ්පාදකයෙකු, චිත්‍රපට තිරනාටක රචකයෙකු, නළුවෙකු, වෘත්තීය සමිති නායකයෙකු වගේම ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකුගේ තත්වයටත් එතුමා පත් වුණා. ටීබී ලංගරත්න මහත්මයා ලේඛන කලාව ඇරඹුවේ කවියෙක් විදිහට. ඔහුගේ නිර්මාණ බොහොමයකට තමන්ගේ ජීවිතේ ජයගන්න දැරූ උත්සාහයත්, එහිදී තමන් ලැබපු රසවත් හා කටුක අත්දැකීම් සමූහයත්, විවිධ චරිතෝස්සේ ඒවා තුළට පිවිසිලා තියෙන ආකාරය දකින්න පුළුවන්. රාජ්‍ය සේවයෙන් නිදහස් වුණු ඉලංගරත්න මහත්මයා ග්‍රන්ථකරණයේ වැඩි වශයෙන් යෙදුණා. ඉලංගරත්න මහත්මයාගේ ඔන්චිල්ලාව නමින් කෙටි කතා සංග්‍රහයක් තියෙනවා. පස්සේ රංගමඩල, ජාතක නාට්‍ය හා හඳහන නමින් නාට්‍ය කෘති කීපයකුත් පළ වුණා. විලම්බීත එතුමාගේ ප්‍රථම නවකතාව. මේ කාලයේදීම චාර්ල්ස් ඩිකන්ස්ගේ ටේල් ඔෆ් ටූ සිටීස් නැමති සුප්‍රසිද්ධ නවකතාව දෙනුවර කතාව නමින් පරිවර්තනය කරපු එතුමා ලාංකීය පාඨකයන් අතරේ ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණු අඹයාලුව නවකතාවත් රචනා කළා. ඉලංගරත්න මහත්මයාගේ නවකතා අතරින් තිලක හා තිලකා, මංගලා හා ලසඳා සිනමාවට නැගුණ කෘතීන් වෙනවා. මා අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ වීගෝ විතැන ගැනනේ. හැබැයි ඒ වුණාට අතීතයේ ඉඳලම අපේ රටේ හේන් ගොවිතැනක් තිබිලා තියෙනවා. හේන් ගොවිතැන ගොඩවගාවන් විදියටත් හඳුන්වනවා. හේන් ගොවිතැනේදී භාවිත කරන භාෂාවේ විවිධත්වයකුත් තියෙනවා. ඒ නිසා අද අපි හිතුවා හේන් ගොවිතැනේ භාවිත වෙන වචන පිළිබඳව කතා කරන්න. ලබුකට්ට. ලබුකට්ට කියලා කියන්නේ වතුර ගෙන යාමට ලබු ගෙඩියෙන් හදපු භාජනයට. විශාල ගසක් උඩ හදන මඩුවට ගස් පැල කියලා කියනවා. ගිනි බෝ කර ගැනීම කියලා හේන් ගොවිතැනේදී හඳුන්වන්නේ ගින්දර අවුලුවා ගැනීමට. එතකොට ගිනි තැබීමට හේන් ගොවිතැනේදී භාවිත වෙන වචනේ තමයි ගිනිලෑම. හේන් උලා කෑම කියලා කියන්නේ හේනේ විශාල ගස් කපා දැමීම. කොරව වීම කියලා කියන්නේ ගිනි තැබූ හේන් කොටසක් නොපිලිස්සී ඉතිරි වීමට. මං ආයෙත් කියන්නම්කෝ. කොරව වීම කියලා කියන්නේ ගිනි තැබූ හේන් කොටසක් නොපිලිස්සී ඉතිරි වීමට. පෝකිරීම. පෝකිරීම කියලා කියන්නේ පාසයෙන් දවන්න පුළුවන් විදියට කැපූ ගස්වල අතු ඉති කපා දැමීමට. කුරුල්ලන් සඳහා වෙන් කරපු හේන කොටසට කුරුළු පාලුව කියලා කියනවා. කුරුල්ලන් එළවනවට හේන් ගොවිතැනේදී භාවිත වෙන වචනේ තමයි සකලයන්ට ඕගානවා කියලා කියන්නේ. බිම්මල් කැපීම කියලා කියන්නේ වල් කැටීම ආරම්භ කිරීමට. වල් කැටීමට භාවිතා කරන කැත්තට වල් කැත්ත කියලා කියනවා. හේන් ගොවිතැනේදී බෝක සඳහා තෝරාගත් බිම් කොටස එලිපෙහෙලි කිරීම හඳුන්වන්නේ වල් ඇලීම කියලා. මීහරකාගේ සමින් හැදුණු පාවහන් වලට වාම් පතුල් කියලා කියනවා. හේන් ගොවිතැනේදී නව දැලි හේන කියලා හඳුන්වන්නේ අලුතින් පුළුස්ස සකස් කරපු හේනට. අත්තම්මලා ගෙදර වත්තේ තියෙන ලිඳ ඉස්සෙන් පස්සේ ඒකට අඟුරු කෑලි කිහිපයක් දානවා මන් දැක්කා. ඇත්තටම ඇයි දන්නේ එහෙම කළේ? මේකනේ, අඟුරු කියන්නේ කාබන් විශේෂයක්. ඒවට විෂවායු වර්ග උරා ගැනීම ශක්තිය තියෙනවා. ලිං පතුලේ විෂවායු වර්ග හැදෙන්න ඉඩ ඇති හින්දා ලිඳට අඟුරු දාන්නේ ඒව උරා ගන්න. කෑම ටිකක් වැඩිපුර කාපු දවසට අපිට වෙනදට වැඩිය නිදිමතක් දැනෙනවා. ඇත්තට එහෙම වෙන්නේ ඇයි? වැඩිපුර ආහාර ගත්තම ඒවා ජීර්ණය කරගන්න එහි ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සිරුරට උරා ගැනීමට ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ නිසා වැඩි වශයෙන් ආහාර මාර්ගයේ ආශ්‍රිත කොටස්වලට රුධිරය සපයනවා. එහි ප්‍රතිඵලයක් විදිහට මොළයේ අවට ඇති රුධිර ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපිට නිදිමතක් ඇති වෙනවා. ඒකයි වැඩිපුර කෑවාම නිදිමතක් එන්නේ. අපේ අත්තම්මා තෙල් සහිත පිඟන් හොදන්න පාවිච්චි කරන්නේ අලු. අපේ අම්මලත් අම්මලගේ තරුණ කාලේ තෙල් සහිත පිඟන් හොදන්න පාවිච්චි කළේ දරලිපෙන් ගත්ත අලුලු. ඒ ගැන ඇහුවම අපේ අම්මා මට මේ වගේ කතාවක් කිව්වා. ලී පුච්චල ගන්න අලුවල පොටෑසියම් කාබනේට් කියන ක්ෂාරය අඩංගු වෙනවා. ක්ෂාරීය ද්‍රව්‍ය වලින් පහසුවෙන් තෙල් ඉවත් වෙනවා. තෙල් සහිත පිඟන් හොදන්න අලු පාවිච්චි කරන්නේ ඒකයි. අපි මේ ලෝකේ ගොඩක් දේවල් දන්නවා. ඒත් අපි නොදන්න දේවලුත් කොච්චර තියෙනවද? අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මම දැන් කියන්න යන්නේ. අපිට සුවඳක් දැනීමෙන් යම් දෙයක් හඳුනා ගන්නවට වඩා රස බලලා දෙයක් අඳුර ගන්න පුළුවන්ලු. ඒ කියන්නේ අපේ ආග්‍රහණ සංවේදනයට වඩා රස සංවේදනය දසදහස් ගුණයක් වැඩිලු. අපිට අපේ ඇස් දෙක අරගෙන කවදාවත් කිවිසුමක් යවන්න බෑලු. ඔයාලම බලන්නකො යාළුවනේ. එහෙම කරන්න බැහැ නේද කියලා. ඔලිම්පික් තරඟ ගැන අපි හැමෝම දන්නවා. ඒත් ඔයාලා දන්නවද ඔලිම්පික් වලදී දෙන රන් පදක්කම හදන්නේ මොනවැන්ද කියලා? ඔයාලා හිතනවා ඇති රන් පදක්කම හදන්නේ රන් වලින් කියලා. නෑ යාළුවනේ, ඔලිම්පික් රන් පදක්කම බහුලව හදන්නේ රිදී වලින්. එහෙම රිදී වලින් හැදුවට පස්සේ ඒකේ රන් ආලේප කරන්නේ. ඔයාලා තව දෙයක් දන්නවද? කැංගරුවට කවදාවත් පස්සෙන් පස්සට ඇවිදින්න බෑලු. ඒකට හේතුව විදිහට කියන්නේ කැංගරුවාගේ කකුලේ තියෙන අසාමාන්‍ය හැඩය. කැංගරුවෙක්ගේ පින්තූරයක් අරගෙන ඔයාලත් බලන්නකෝ. අපේ ඔළුවේ කෙස් ගොඩාක් තියෙනවනේ. ඔයාලා දන්නවද දවසට ඒවැයින් කීයක් විතර හැලෙනවද කියලා? සාමාන්‍යයෙන් අපේ කෙස් වලින් දිනකට 50ත් 100ත් අතර ප්‍රමාණයක් ගැලවිලා යනවලු. හරි පුදුමයි නේද? එච්චර දෙයක් වෙනවා කියලා අපි දන්නෙත් නෑනේ. අද අපි ඉගෙන ගන්න යන්නේ මහමගදී අපට හමුවන ස්ථාන ගැන. එහෙනම් අහගන්නකෝ. pedestrian crossing. pedestrian crossing කියලා කියන්නේ කහ ඉරට. pavement පදික වේදිකාව. මාර්ගාලෝක සංඥාවලට ඉංග්‍රීසියෙන් කියන්නේ traffic lights කියලා. road signals කියන්නේ මාර්ග සංඥාවලට. එතකොට වාහනවලට ඉංග්‍රීසියෙන් කියන්නේ vehicles කියලා. railway station කියලා කියන්නේ දුම්රිය පොලට. apartments කියලා කියන්නේ නිවාස සංකීර්ණ වලට. පාලම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ bridges කියලා. road lamps කියලා කියන්නේ මාර්ගාලෝක වලට. buildings කියන්නේ ගොඩනැගිලි. වෙනද සංකීර්ණ ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ shopping malls කියලා. ආයෙත් මං කියන්නම්කෝ, pedestrian crossing. කහිර පදික වේදිකාවට ඉංග්‍රීසියෙන් කියන්නේ pavement. traffic light මාර්ගාලෝක සංඥා. road signals මාර්ග සංඥා. vehicles වාහන. රේල්වේ ස්ටේෂන් දුම්රිය පොළ. apartments නිවාස සංකීර්ණ. පාලම් bridges මාර්ගාලෝක. road lamps buildings ගොඩනැගිලි. shopping malls වෙනද සංකීර්ණ. කියන්න සුළඟේ ඔබ කොයි සිටද එන්නේ? සැරින් සැරේ හෙමින් නැවිත් හයියෙන් යන්නේ. කොයි සිටද එන්නේ? සැරින් සැරේ හෙමින් නැවිත් හයියෙන් යන්නේ. කොහෙන් කොහොම ආවත් මොකටද විමසන්නේ? වනන්තරේ ඔබ දැක නැති තැන ගෙනියන්නේ. කොපලු පුතෙක් ගියා උදේ දවරැල දක්කා, මට අත වනවන කුඹුරක් නැටු හැටි දැක්කා. කුරුලු මවක් නැති වුණ පොඩි පැටවෙකු සෙව්වා, දුරුලු කරන් මුව දෙන පැටියට කිරි පෙව්වා. වටේ සුරංගී ඔබ ගියේ නැද්ද? ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා? අදත් නුදැසන මා සිරිපාදය වැන්දා. අද නවෝදනංගිත් නෑ, ඒ හින්දා අන්දරේ කතාවක් නෑ. ඒ හින්දා මම වෙන කතාවක් කියන්න. අනික් සත්තු වගේම ඉස්සර කාලේ කුකුලනුත් බිම නිදාගන්නයි පුරුදු වෙලා හිටියේ. එක දවසක් තද වැස්සක් වහින්න වුණා. මොනතරම් තදින් වැස්සද කිව්වොත් මුළු රටම ගම් වතුරෙන් යට වුණා. කුකුල ගොඩක් බය වුණා. ළඟ තියෙන උසම ගහට ඉගිලිලා ගිහින් ගම් වතුරෙන් බේරෙන ඌ ගොඩක් මහන්සි ගත්තා. ඒත් වේගෙන් ගලාගෙන ආපු ගම් වතුර කුකුලගේ බෙල්ල ළඟටම පිරුණා. ආහස පියඹමින් හිටපු කුරුල රංචුව කුකුල ගම් වතුරේ ගිලෙන්න යනවා දැක්කා. මේ අසරණ සතාව අපි බේරගමු. ඒ කුරුල රංචුව කතා වුණා. උන් හීනි දිග ලීයක් ගෙනාවා. ඊට පස්සේ ඒක මැදින් එල්ලෙන්න කියලා කුකුලට කිව්වා. කුරුල්ල රංචුව කෝටුව දෙපැත්තෙන් අල්ලගෙන කුකුල උස කන්නක් උඩට අරගෙන ගියා. ගම් වතුර ඉවරුණාට පස්සේ කුරුල්ල කවුරුත් තමන්ගේ ගම් රටවලට ආයෙමත් ආවා. කුකුලා තමන් හිටි තැනට ආයෙත් ආවා. තමා බේරගත්තට තමන්ගෙන් කෙරෙන්න ඕන උදව්ව මොකද්ද කියලා කුකුල කුරුල්ලන්ගෙන් ඇහුවා. කුරුල්ලන් මෙන්න මේ විදියට කිව්වා. අපි ගොඩක් කැමති උදේ පාන්දර නැගිටින්න. ඒත් ඇහැරවන්න කෙනෙක් නැති නිසා අපි ගොඩක් දෙනෙක් නැගිටින්නේ හොඳටම දවල් වෙලා. ඉතින් කුකුළු හාමුට පුළුවන් නම් අපිත් එක්ක ගස්සුර නිදාගෙන උදේ පාන්දරම අපි ඇහැරවන්න. අපි ගොඩක් කැමති. කුරුල්ලන්ට ඒ උදව්ව කරන්න කුකුලා පොරොන්දුනා. සමහර උදේ කාලවලදී කීප සැරයක්ම හඬලන්න සිදු වුණා. ඒ සමහර කුරුල්ලන් එකපාරක් ඇහැරපුවාම ආයිත් පුංචි ළමයි වගේ නිදාගන්න නිසා. ඒ වුණාට කුකුලයකට තරහ ගත්තේ නැහැ. දවල් කාලෙත් සමහර වෙලාවට හඬලන්න කුකුල පුරුදු වුණා. එහෙම කරන්නේ පාන්දර කුරුල්ලන් ඇහැරවන්න කුකුලගේ කටහඬ ප්‍රමාණවත් තියාගන්න ඕනෙ හින්දායි. අදට පුංචි කකුළු මල් වැඩසටහනේ සමුගන්නයි මේ සූදානම. අද පුංචි කකුළු මල් සරසන්නේ කුණ අපි කල්හාන් ගාරක, හසිනි වික්‍රමරත්න, වරුණි ගුණතිලක සමගින් තුමලි දහරා. නිෂ්පාදන හැටගැන්වීම නදීරා මනම්පේරි නැන්දා. පුංචි කකුළු මල් නිෂ්පාදනය කළ රශිකා වික්‍රමසිංහ නැන්දා.